ධර්මානුශාසනය පවත්වනු ලබන්නේ කනව ගල්දුව ගුණවදන යෝගාශ්‍රමයේ වාසී ගෞරවාලය නායනී අරියනම ස්වාමීන් වහන්සේ විසින්. සම්මා සම්බුද්දස්ස

යම්බි භික්ඛවේ මහපුරිසෝ උන්නේතේකෝ තේජාන්ති භික්ඛවේ මහපුරිසස්ස මහපුරිස ලක්ෂණං භවති මානි කෝඨානි භික්ඛවේ ගත්තේක මහපුරිසස්ස මහපුරිස ලක්ෂණානි භවන්ති ශ්‍රේණි සමන්නාගතස්ස මහපුරිසස්ස දේව සතියෝ භවන්ති අනන්‍යා සතිය බාලං අජ්ජාව සුති රාජා හෝති චක්කවර්ති සතේ කෝපනගාරත්මානගාරියම් පංගජෙති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සංඝෝතේ අති ගරු සූදනීය මහෝපාස්මාය මහා ස්වාමීන් වහන්සේ දෙනොත් අති කෝවිදස්ම දාසාරුවත්ම මහා ස්වාමීන් වහන්සේ දෙනොත් කරසර සද්ධාවන්ත කෙරෙනතුනි කුංගෝකාර්ය වූ භාග්‍යවත් අධ්‍යාත්මගේ සරුවත් සම්මා සම්බුද්ධජානන් වහන්සේ ලොව පහළ වීමෙන් ගුරුකේත ආවෝද කරවන් ලැබුණු සතිච්ච සම්පාද ධර්මයේ පිළිගන්න විචාමකනා නිරවණයක් පැහැදිලි කර නැති දේශනාවක් ගත් එක මහා පුරුෂ ලක්ෂණ දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් පිහිටියා වූ මේ දෙවිසක් මහා පුරුෂ ලක්ෂණ සම්බන්ධ මේ දේශනාව සඳහන් වන්නේ දීඝනිකායේ පාදක වර්ගයේදී හිස්වෙනි සූත්‍රයේ වශයෙන්මයි. මේ ලක්ෂණ සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ සරත්නෝර වාසී බෞද්ධ මහා ජනතාව අතර ඇති වුණු විශේෂ කතාවක් මුල් කරගෙනයි. මේ දේශනාව සම්බන්ධව අපි සෑහෙන වේලාවක් ගත කරන්න උත්සාහ කරගනිමු. විශේෂයෙන් ධර්මස්ත්‍රවණී ධර්ම දේශනාව නිවන් දොරටුවක් බව දිනතුන් යනමින් දන්නවා. යම් කිසි කෙනෙක් අත්ථීවක්වා මනසිකක්වා සම්බන්ධේතෝ සමන්නාහරිත්වා ඕස්තසෝතෝ ධම්මසුනාති අර්ථවත්කොට මේ ධර්මයේ මත ඉතාම අවශ්‍යයි කියන බව මනාව තේරුම්ගෙන මනා නුවණින් මෙනෙහි කරමින් දේශනා කරන කර්මයේ දෙකවෙනින් අනුභව කරමින් පාණය කරමින් සිත කැතුමක් කරගනිමින් දෙකවන්නා මාගෙන ධම්ම පදයකට සමන් දෙනවා මේ ධම්ම ඇසීම විමුක්තායන්ගෙන තීර්ථයක් හෙවත් නිවන් දකින කාරණයක් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එවැන්දෙම දේශකයන් වහන්සේ නමකොත් අන්‍ය විහෙත නොවේ සමන් දේශනා කරන ධර්මයේ පිහිට පිහිටවාගෙන මනා දිනුවනි සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම වැදින අදිස්ථානයෙන් ධර්ම දේශනා කරනවා නම් ඒ දේශකයන් වහන්සේට නිවන් දොරටුවක් විමුක්තායතන තීර්ථයක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එනිසා දැන් අප දෙපක්ෂයේ මේ මොහොතේ සතර මඟඵල නිවන් ගෙන දෙන ලෝමිනෝ සුණාතකල ප්‍රාර්ථනා කතර කර දෙන කරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාව සානුව ධම්ම කර්යයක් දෙතෙනින් ක්‍රමණය කරමින් අප ප්‍රාර්ථනා කරන අභිධම ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන දෙවියන් වාසනා වේවා කියන කතාවේ සාකච්ඡාවන් දෙමු. ලක්ෂණ සූත්‍රය දේශනා කොට වදාළේ සරත්නවර දෙව්දම් මහා විහාරයේදී. ඒ කාලේ සරත්නවර වාසයේ සලාහක් කෝටියක් බෞද්ධයන් එයින් සංකෝටියක්ම ආර්ය ශ්‍රාවක පිරිස දෙකෝටියක් මගඵල නිවන් නොලැබු බෞද්ධයන් මේ බෞද්ධයන්ට නිතරම බණ අසන්ට ලැබෙනවා බුදුජානන් වහන්සේ දකින්න ලැබෙනවා යම් කිම්කම් කරන්න අවස්ථාව ලැබෙනවා මේ මිනිස්යන් අතර සදාවතුන් අතර කතාවක් නැ නැගුණා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයේ පදන් තුනක් සමය දක්වා මුලපටන් අද දක්වා මලෙන් කිරී කිරීගේ පරසතු රුක්ෂ අපවාගේ සත්‍යමින් සතුන් ගත නෙළුම් විලක් මාමින් විලක් වාගේ සම්තරණක් වගේ හරියට සම්පිරිවලාගත් හොඳ මමලක් වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනවා. මේ විදිහේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ කවර කවර පාරමිතා කුසලයකින්ද අපට දැනගන්නට නම් කොතරම් වාසනාවක්ද මේ විදිහේ කතාවක් මහජනයා කර පැන නැගුණා. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහා ස්වාමීන් වහන්සේට මේ කතාව අහන්න ලැබි භාග්‍යවතුන් වහන්සේලා ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දෙකසක් මහා පුරුෂ ලක්ෂණයන් ගැන දැන ගැනීමට මහා ජනයා විශාල බලාපොරොත්තුකින් සිටිනවා අනුකම්පාවෙන් මේ දෙවි මහා පුරුෂ ලක්ෂණ ලබන්ට හේතුව පාරමිතා කුසල ධර්මයන් දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා මේ ආරාධනාය පරිදි භාග්‍යවතුන් වහන්සේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාව දේශනා කළා මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාවක විස්තර දේශනාව ඒ පිළිබඳව අවශ්‍ය ධර්ම කොටසේ පමණක් මතු කර ගනිමින් අපි මේ මොහොත මේ ධර්ම දේශනාව සඳහා වේග කර ගන්නවා. යක්ඛින් සමාන දික්ඛවේ මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි මහණෙනි මහා පුරුෂෝත්තමයන් වහන්සේට මේ දෙකක් මහා පුරුෂ ලක්ෂණ කියලා කියනවා. යේ සමන්නාගතද්ද මහා පුරුෂස්ස දේවගත්යෝ භවන්ති අනන්‍ය ඒ මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්වාගත උත්මයන් වහන්සේට ගති දෙකයි ලැබෙන්නේ මෙන්න දෙයක් නොවේ. සතේ අගාරං අධ්‍යාවකේ රාජා හෝති චක්කවර්ති ඉදින් දිහේ වාසය කරන අනන් චක්කවර්ති රජ වෙනවා. ධම්මිකෝ ධම්ම රාජා ධාරුකෝ ධර්ම රක්ෂාමි රජ කෙනෙක් බවට පත් වෙනවා. චාකුරන්තෝ විචිකාවේ ජනකදත්තාවදයක්ක්ක්ෝ සත්‍ය රත්න සමන්වාගතේ සත්වනිකින් සමන්වාගත වූ මුළුමහා සතවාදී ස්ථාවර භාවයක පැමිණෙවුවා වූ ශාස්ත්‍රීය රාජ්‍යයක් ඉක්මවා පාලනය කරනවා. දහමක තනික පුත්‍රයන් ඇතුව සත්වනිින් ලැබි මේකත් සිටි රජතුමා දෙවියන් සෑත ලෝකයා අතර අතිශයින්ම සම්භාවනීය රජ කෙනෙක් බවට පත් වෙනවා. සතේ කෝපන අගාරත්මාම ධාරියම් පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවක්ඛච්ඡන්තෝ ඉදින් දිනේ නික්මි සාමුනේක ප්‍රෞඪාව ලබනවන දෙලෙත්මිනි විවෘතේ කලාවෝ සියල්ල තරුවක් නිකාඥානෙන් අවබෝධ කරගන්න අරහත් සම්යක් සම්බුද්ධරත්ෝ සම්යන් වහන්සේ නමක් වෙනවා කියලා මහත්මයා පහදාගන්න. සතුමානිකානි දික්කවේ මහා ගක්ඛින්ත මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි මහණෙනි සක්විති රජකම හෝ සරුවක්න රාජෝත්තමකම හෝ ලබා දෙන ඒ දෙතිකක් මහා පුරුෂ ලක්ෂණ නම් කවරේද? ඉදිකිත්තේ මහා පුරුෂෝ සුක්ඛ පිටික පාදෝ හෝති. මහණෙනි මේ ලෝකයේ උපදින මහා පුරුෂෝත්තමයන් වහන්සේ සුඛිත සිරිපතුල් ඇති උත්තමයේ වෙනවා. සත්තා පාදකලේ සිද්ධාස්වාමි ජාතකානි හොන්ති සහස්කාරානි කන්නේ විකානි සනාබිකානි සම්බාකාර පරිපූරානි ශ්‍රීමත්සන්තරානි නබතයක නිම්වරුළු සහිත දහකක් නමි දහකක් දැවිතයක සර්වාකාර පරිපූර්ණ වූ චක්‍ර යුග්මයක් චක්‍ර ලක්ෂණයක් ශ්‍රීපාද පත්‍යෙහි පිහිටෙනවා. ආයත පන්හි හෝතේ දික් නිලිඹ ඇති උත්තමයේ දෙනවා. දී ගංගුලිය හෝති දික් ඇඟිලි ඇති උත්තමයේ දෙනවා. මුදු තරුණ අක්කපාදෝ හෝති මුර්දු මුල අතුල් කැතුල් ඇති උත්තමයේ දෙනවා. ජාල සත්කපාදෝ හෝති ජාල ලක්ෂණ අතුල් කැතුල් ඇති උත්තමයේ දෙනවා. උස්සංග පාදෝ හෝති උසුම් පිළිච්ච සිහින් පාය ඇති උත්තමයේ දෙනවා. එම් ජංගෝ හෝති ඕලුම් වංග ජංගාරණි ජංගායගේ තුමෙක් බාරු පත් වෙනවා. සෙතකෝව අනෝනමන්තෝ උබෝහි පාණිකවේ ජන්මපාණි පරිමකුති පරිමංජකේ සිටවනක් මොන මේ ශ්‍රීහත්ත යුග්මයෙන් දෙදන මඩල පිරිමදින්ද සමර්තුද්ධමේ වෙනවා. තෝතෝහිත වක්කුගුහෝ හෝති කොපුුවකින් සැඟවනු පුරුසව්‍යන්ජන ඇති කෙනෙක් වෙනවා. සුවන්න වන්නෝ හෝති සංවන් සිරුරක් ඇති උතුමෙක් වෙනවා. සුකුමක් කවී හෝතේ අතිකයෙන් සිනිදු සිලියක් ඇති උතුමෙක් වෙනවා. ඒකේක ලෝමෝ හෝති ඒකේකානි ලෝමානි ලෝමකූපේ සුජාතානි ලෝමකූපයක් පාසා එකේක ලෝම ගහකයි දැඩින් පිහිටියාව උතුමෙක් බාගපත් වෙනවා. උද්දග්ග ලෝමෝ හෝති උද්දග්ගානි ලෝමානි ජාතානි නීලානි අංජනවන්නානි කුංගලාවත්තානි කදක්ඛිනාවත්ත ජාතානි එකේ ප්‍රෝම කූපේ දෙහිතියා වූ අඹුන් වන්දු දකුණතට කරතෝනා වූ උතුලක් බලාගෙන ඉනිසෙන්නා වූ රෝම තාපය දුක්මේ වෙනවා. සත්පුස්ස දෝහෝතේ සත්කනක පිරුණු මාංශ ධාතුවේ තුමෙක් වාසපත් වෙනවා. සිය කුබ්බද්ධ කායෝ හෝති සිංහ රාජාගේ పూర్ව කායයෙන් පරිපූර්ණ දේහ සම්පත්තියක් ඇති තුමෙක් වෙනවා. චිත්තන්තරංසෝ හෝතේ පිරුණු ජාලවරය තුමෙක් වාසපත් වෙනවා. නිග්‍රෝධ පරිමංගලෝ හෝති යාවතක්වස්ස කායෝ තාවතක්වස්ස ධාමෝ යාවතක්වස්ස ධාමෝ තාවතක්වස්ස කායෝ ගමේ යම් පමණද ඉසේ එකමනට පිහිටින්නා වූ නිග්‍රෝධ පරිමංගල ලක්ෂණය සමන්වාගත වෙනවා. සිහ චිතන්තරංසෝ හෝති නිග්‍රෝධ පරිමංගලෝ හෝති සිය හනු හෝති සිංහ රාජයාගේ යති හනුවමින් පරිපූර්ණ හරු හනු යුගලයක් ඇති තුමෙක් වෙනවා. සතබ්ද සංජී හෝතේ උඩුවක් බලාපියේදී සත්‍යය රසනහරයක් කිමෙක් බාටපත් වෙනවා. චක්කාවේක දන්තෝ හෝතේ සතනසක් දන්ත ඇතු තුමෙක් බාටපත් වෙනවා. සම දන්තෝ හෝතේ සම මත්මුද පිටි දන්තයන් ඇතු තුමෙක් බාටපත් වෙනවා. අමුවර දන්තෝ හෝතේ සිදුරු නැති දත් ඇතු තුමෙක් බාටපත් වෙනවා. සුසුත්ත දාතෝ හෝතේ මනාව පරිසුද්ධ වූ සුදු සුදු පාපින් බබලන දලදා ඇතුතුමෙක් බාටපත් වෙනවා. සමවත්ක සංගෝ හෝතේ සමව වතෝ පිරුණු දීලයක් ඇතුතුමෙක් බාටපත් වෙනවා. අභිනීල නෙත්තෝ හෝතේ අතිශය නීල වර්ණයෙන් බබලන නේත්‍රයොග්මයක් ඇති කෙනෙක් වෙනවා. ගෝපකමෝ හෝතේ අතිශයම් ප්‍රසන්න නේත්‍ර ඇතුතුමෙක් බාටපත් වෙනවා. පහෝත ජීවෝ හෝතේ දිබුකුළු තුනි වූ ජීවහා භාගය තුමෙක් බාටපත් වෙනවා. බ්‍රහ්මස්වරෝ හෝතේ බ්‍රහ්ම රාජාගේ ස්වරයක බඳු විශිෂ්ට ස්වර සම්පත්තියක් ඇතු තුමෙක් බාටපත් වෙනවා. කුණීස දීසෝ හෝතේ දිබුකුලක් නම් අතිශයින් වත වූද කුළුල් නලාකලයක් දැක්වා වූද කුණීස දීස බාලක්ණය සමන්වාගත තුමෙක් බාටපත් වෙනවා. උන්නා බම්පන්තරේ ජාතා හෝතු ඕදාතා මුදුකෝල සංනිභා අතිශයෙන් සුභ්‍ර වර්ණයෙන් බබලන අතිශයෙන් සිනිදුනා වූ දකුණකට කරකෝනා වූ හිදී බුදුලක් ගැන පූර්ණ රෝම ධාතයක් තිබුණේ බාතපත් වෙනවා. හිමානි කෝසාන දික්කමේ දක්ෂිත මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි මහණෙනි මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේට දිහිතන්නා වූ මෙදුතුසක් මහා පුරුෂ ලක්ෂණ මෙසේ දිහිතනවා. මේ මහා පුරුෂ ලක්ෂණේ සමන්වාගත උත්මයන් වහන්සේ ජීව සිටියාන ධාර්මික චක්‍රවර්ත රජ කෙනෙක් වෙනවා පැවිදුණා නම් ලෝකුරා සම්මා සම්බුද්ධ පදයේපත් වෙනවා කියලා මේ දේශනා පිළිබඳව මාතෘකාව ආරම්භ කළා දාය. මේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව දේශනාව දේශනා කරන්න ප්‍රථමයෙන් උන්වහන්සේ වදාළනවා ඉමානිකෝතේ විච්ඡේ මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි බාහිරා පිසයෝ ථාරෙති මානිනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බාහිර තාපසවරු ඍෂිවරු එවන්ගේම බ්‍රාහ්මණවරු ධාර්මීය කරගෙන සිටිනවා. නෝතකෝතේ ජානන්තේ ඉමස්ස සම්මාස කතත්තා ඉදන් ලක්ෂණ ප්‍රතිලගදීදී ඒ බාහිර ඍෂිවරයෝ බ්‍රාහ්මණයෝ උගතුන් දන්නේ නැහැ මේ මේ කුසල කර්මයේ මේ මේ ලක්ෂණේ පිළිතුරක් කියලා දන්නේ නැහැ උන්වහන්සේ පහදා දුන්නා. අපේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ උපන්න පස්වෙනි ගවතේදී සුද්ධෝදන මහරජතුමා ලක්ෂණ ශාස්ත්‍රයේ කරතරට පැමිණි බ්‍රාහ්මණ වරුන් 108 දෙනෙක් කඩිනිවෙතට වැඩම කරවාගෙන සංග්‍රහ සම්මාන පවත්වලා මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ පිළිගන්වා ලක්ෂණ පරීක්ෂා කළ සුදුසු නාමයක් ලබන්ටයි කියලා. හේතසියාක මංගල සම්මත බ්‍රාහ්මණයන් අතුරින් 8 දෙනෙක් ත්‍රිවේදේ පදප්‍රාප්ත වූ 8 දෙනෙක් දෙන් කරලා මේ 8 දෙනා මේ කුමාරයන් ලක්ෂණ පරීක්ෂා කළා. එයින් 5 දෙනෙක් ඇඟිලි දෙකක් උසවා ප්‍රකාශ කර සිටියා මේ කුමාරයන් දෙවිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ කුමාරයෙක් ගලින් ජීව සිටියෝ සත්‍ය රජ වෙනවා පැවිදි වුණොත් ලෝකදා බුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. සියල්ලන්ට නවක වූ ඔන්නඤ්ඤ මානවක තුමා උත්මයන්ගෙන් ලක්ෂවා ප්‍රකාශ කළා මේ උත්මයා කිසිසේත් ගිහිගේ රැඳෙන්නේ නැත. මේ උතුමා ඒකාන්තයෙන් ගිහිගේ නික්මේ මාව පරාජය කොට වාසනා සහිත සතරක් ප්‍රේතයන්ව සෝදාහර කරුවක් මෙදාඥානෙටපත් වෙනවා කියලා ප්‍රකාශ කළා. එතුමා තමයි පසු කාලයක දෙවිදේවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් මහා රහත් භාවයටපත් වීම ගාලේ. එදා ඒ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට නම් කබන මේ සුබ මොහොතේදී දෙවියන් ඇතුළු ලෝකයාට අර්ථයක් සිද්ධ කරනවා කියන වචනය ඇති අන්වර්ථ නාමයක් මේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේට ලැබුවා. සිද්ධාර්ථ කියන මේ උත්තර නාමය උන්වහන්සේ දීර්ඝ කාලයක් මුළුල් මේ ප්‍රාර්ථනා කරගෙන ආව සුද්ධ නාමයක් සිද්ධාර්ථ කියන මේ නාමය. වාක් ප්‍රනිධානය පුරණ කාලේ අපමහා බෝසතාණන් වහන්සේ පුරාණ ගෞතම කරුවක්ඥන් වහන්සේගේ නැගණි කෙනෙක් වෙයි කියලා ආරාධි කුමාරිකාවක්ව එතුමිය දිනක් දින්ද පාතේ වැඩම කරමින් සිටිය දීපංකර බෝසත් භික්ෂූන් වහන්සේට අබතල් පාත්‍රයක් පූජා කළා. මේ පූජා කළ ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි මගේ සහෝදර ජේෂ්ඨ භාතෘ වූ සරුවඥන් වහන්සේ ගෝත්‍රයෙන් ගෞතම නම් වෙනවා, නාමයෙන් සිද්ධාර්ථ නම් වෙනවා, ලංකෙන් සාක්ෂි නම් වෙනවා. මේ සුද්ධතව අබතල් පූජා කුසල බලනේ මට අනාගතයේ පුරුෂාත්භාවයක් ලැබේවා, මට අනාගතයේ ගෞතම ගෝත්‍රයේ සාක්ෂි වංශයේ සිද්ධාර්ථ නම් නැතිව ලෝතුරා බුදුනෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදා ඒ දීපංකර බෝධිසත්ව භික්ෂූන් වහන්සේ මේක සාරාංශ කල්පලාපයේකට දෙල දීපංකර නමේ සරුවක් සම්මා සම්බුද්ධත්වයට පැමිණලා දාලා එදාවතේ පූජා කළ සිද්ධාර්ථ නාමයකට උත්තමව දීපංකර පාදමෝලයේ සිමේද තාපකයන් වහන්සේව ජීවිත පරිත්‍යාගයෙන් අභිනිහාර බවත්වා නියත විවරණක් දී ලබා දස්සා. එදා පටන් සාරාංශ කල්පලාපයක් පුරුල්ලෙහි සූවිසි බුද්ධ ශාසනයක දෙවනාත්‍රි ලගමින් පාරමී ධර්මයන් මත්සක්රාපුල දෙන අන්තිමා භාවයේ සාක්්‍ය වංශයේ ගෞතම ගෝත්‍රයේ සිද්ධාර්ථ නාමයේ ලබා ලෝකුරා බුදු වෙන වාසනාව ලැබුණා. මේ සිද්ධාර්ථ නම ලබා ගන්න අප මහ බෝසතාණන් වහන්සේ විසුනම අවුරුද්දක් පුරුල්ලේ ජීසුව වින්දනය කර සතර පෙර නිමිති දැකලා ජරා ව්‍යාධි මුක්ති කියන මේ අරමුණු අනුව භාවනා වදලා සරමණ ජීවිතයක් ගතයෙන් පැහැදී උපතින් 29 වෙනි අවුරුද්දේ අතලකුන් පතුලක් බොහෝ දවසේ රාහුල කුමාරයන් වහන්සේ උපන්න දවසේම මහා විශ්‍රමණය කොට ගෝඨිකාර බ්‍රහ්මරාජ පිළිගන්ව අපිරිතර ධර්ම උත්තම ප්‍රෝඥාවේසේට පත්ව අවුරුදු 6ක් මුළුල්ලෙහි දුෂ්කර ක්‍රියා කළ මධ්‍යම ප්‍රතිපදාව සොයාගෙන බෝමලාරා ගැනීම දෙකන මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු පදවියට පත්වේ වදාලා ඒ අතම තම ගුණ ඇති සාක්ෂිකින් වූ සමන්ත භද්‍රව සරුවත් රාජෝත්තමයන් වහන්සේට අපේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපේ ජීවිතයේම පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණෙහි ආශිර්වාදය නිවන් දකින්නාතුරු අපතනට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා වදාළ මේ දෙකක් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව ඊළඟට අපි ශ්‍රවණය බලමු. යම් කිත්තරේ තථාගතෝ උරිමං ජාතිං උරිමං භවං උරිමං නිචේතං කුම්භේ මනුෂ්‍ය භූතෝ සමානෝ ධම්ම සමාදානෝ අහෝති කුසලේ ධම්මේසු අවක්කිත සමාදානෝ ආය සුතරිතේ වාචී සුතරිතේ මනෝ සුතරිතේ දාන සංධානයේ සීල සමාදානයේ උපෝසත වාමේ මත්ත්‍යය කාය බෙත්ත්‍යය කාය සාමාන්‍ය කාය බ්‍රහ්මන්‍ය කාය කුලේ දෙත්තා බතාය කාය අන්තරණ කරේක අධි කුසලේ සම්මේසු මාමේ තථාගතයන් වහන්සේ අතීත භවවලදී අතීත ජාතිවලදී පාරමී භූමියේදී මනුෂ්‍යා ස්වභාවයේදී දම් දීම සිල් සමාදන් වීම එහෙවත් වීම මෞඛ්‍ය උපස්ථාන කිරීම ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් උපස්ථාන කිරීම වැඩිහිටියන් උපස්ථාන කිරීම එවැගේම කාය සුචිරිත වාචී සුචිරිත මනෝ සුචිරිත ආදී වශයෙන් කියන අනේක වේද කුසල ධර්මයන් කිරීමෙහි දම් සමාදානයෙන් වාසය කළා. ස්ථීර සාරදි සාමීයතුන් වහන්සේ පාරමී කිරීමේදී කුසල ධර්මයන් යෙදුණා. බෝධිපාක්ෂික ධර්ම පාරමී ධර්ම කියන අධිකුසල ධර්මයන් පුරනාවක් සාමාන්‍යයෙන් ඉදිරියට තබෝ ජීවර පස්සක නොගෙන ඒ තථාගතයන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. සමහර විටුන් වහන්සේගේ පාරමී ධර්මයන් කුසල ධර්මයන් අතරමං කිරීමට දෙවියන් මාර්යන් ඉදිරිපත් වූ අවස්ථාවල ඒ දෙවියන් මාර්යන් පළවා හරිනේ ඔවුන් විෂ්ණයට පමුණුවමින් සමන් වහන්සේ අදිස්ථාන කරගත් කුසල ධර්මයන් විශ්ල කරන් උන්වහන්සේ සමර්ථ වුණා. කුඩා ප්‍රතිපුරයෙන් ලෙහෙණෙක් වෙයිද තමන්ගේ පැතුම්සයිද කූඩුව මුන්දට ගියදලාවේ දවස් හතක් මුළුල්ලේ නොකන බෙන්නු දෙවියන් සින්ද පටන් ගත්ත මේ කුඩා සත. මේ නමේ දැක්වා වූ සම්බෝ රජතුමා වහා පමිණයි දෙන්න පැමිණලා ස්වාමීන් නිස්කල වැඩක් කරන්න මොහ මොඳුකමක් නේද කියලා. මේ වෙනවා කියා විද්‍යා මම නිස්කල වැඩක් කරන්නේ නැහැ. මම කරන වැඩේ සාන්තින් තාත්තාමගේ කටුන් දැරි කූඩුවම ගන්නවා නැති බලන්තයි කිව්වා. ඒ අවස්ථාවේදී සම්බෝ රජතුමා තුමාගේ ස්ථීර අදිෂ්ඨානය දැකගෙන ඒ අහිංසක කටුන් කබා දුන්නා. මෙලදියට මිනිසෙක් වෙනුනේ කිරිසංගත ආත්මවලදී පවා වහන්සේ තමන් බලාපොරොත්තු වන අදිස්ථානය නොකඩවා සම්පූර්ණ කරන්න දිරිපත් වුණා. මහා ජනක කුමාරයාව මහ මොහොතේ වැටේ පිරුණ අවස්ථාවේදී සතුලොස්සක් වූ දවස බව දැනගෙන හඳ මඬලේ කරදීන කටසෝදාගෙන සිය සමාදන් වුණා. ඒ අවස්ථාවේ මුහුදට අතිගුරුක දේවතාවෙක් වමන කතා කරමින් සිටියා. ඔබ කුණාමේ ගොඩක් කරක් දෙයක් නැතිවෙන මහ සාගරේ පිනන්නේ කවදා ගොඩින්දද? මේ ආස්වාදයේදී බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා කවදාවත් නිෂ්ඵල නොවන සීනියමක් මා මේ කරන්නේ. මගේ සීනියමේ කාන්තේ කාර්යතාවම ගොඩබිම යනවා යනවා මයි කියලා සඳහන් කළා. දෙවියන් කවදාකවත් සිද්ධ කරන්න බැරි වැඩක් මේක නිකම අමෝදකමක් නේද දුර්වලකමක් නේද කියලා සඳහන් කළා. ඒ අවස්ථාවේ ගෝතම මහත්මයා ප්‍රකාශ කළා මගේ තීනම නිසාද මට දේවතාවෙක් ගන්න ලැබුණා. ඒ නිසා මට ආදී කාන්තෙන් කොටුවෙන් ලැබෙනවා ලැබුණාමයි. ඒ නිසා ඔබ මේ කියන දුර්වලකම මගේ නාමයේ අදිස්ථාන ඉස්කේරයි ඔබ බලන්තු කරගන්නොත් මම රාජ්‍යයක පත්වලා ගම් කින්දම් කරමින් දසනාසයන් රාජකුමාරයෙකු බලන්තේ කියලා දේවතාවුන්ට ප්‍රකාශ කළා. යාත්‍රාන් මාගේ කීලාන භාවයෙන් හා මෛත්‍රියන් භාවයෙන් මේ දේවතාව දුකතුන් වහන්සේ වදාගෙන සියෙන්කින් ගන්පත් කළා. එදාමුන් වහන්සේ රාජ්‍යයේ පත්ුණා. දසනාසයන් රාජකුමාර කර පසු භාවයක සියලුම රාජ්‍ය සම්පත් අත්හැරදාලා කෞස්තරින්ගෙන් පරිදිව යන අභිඥාමක වාදන ආයුධන වල බ්‍රහ්ම ලෝකෝත්පත්තියේ පස්සේ වදාලා මහමෝධේ රකී සිටින සමා බලස්වතු උනා වූ සීල සමාදාන හා ප්‍රතිපත්ති පූර්ණයේ කඩ නොපිස්සු කරන්නේ සමර්ථ වුනේ කුසල් දිනියේ දැක් අදිස්ත්‍රාණය නිසායි. උන්වහන්සේ කබිරංගාර ජාතක අවස්ථාවේදී විශාල ධන්ශාලාවක් පවත්වන තැනට සද්දවක් විරෝධ සමාපත්ති දෙකදලු මාත් තේරුම් ගත්ත මේ කුමාර්දී පුත්‍රයා වෙන කෙනෙකුට වැඩක් තෝන අපේ කිනිසිදිලි සිහිය දේවතාව. මතාදී ඔබගේ මේ දිනවල වල නැව්වේ කොහොමමයි නැව්වේ ඇයි නැව්වේ? මේ අපදානිය වැළැක්වීමයි. මේ මහා බෝසත්ත්වෝත්තමයන් වහන්සේ පාරමී අදිස්ථාන කළ සත්‍යඥාවක් කළා තරජිනේ පුත්‍රයා. මාගේ ඔබලගේ කෙනෙක් නෙමෙයි කියක් තාමත් කමිනියක් මගේ අදානිය දෙනවා දෙනවාමයි. මේ මිත්‍යාගුණ උන්වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට ඇතෙන් ආරාධනාවක් කළා. කාමං පතාමි දිවයන් උද්ධපාදෝ අවන්තිනෝ නානරියන් පරිස්සාමි හොඳ පින්දම් පටිග්‍රහා. ස්වාමීනි මාත් කමිනි කෙනෙකුට දන් නොදීන්ට මට පුළුවන් කමක් නැහැ. ස්වාමීනි මේ ගිනියා කුරුලන් මැද්දෙන් මා පැනගෙන ඉන්නවා. මාගේ ඉස්සරහට කුරු වෙන්න පුළුවන් පාරු කුරු වෙන්න පුළුවන් ස්වාමීනි ඒ අතර දුර මාර්ගානුකම්පාවෙන් මේ පින්ද පාප දානෙ පිළිගන්නා සේක්වා කියලා ආරාධනා කරන කින්නගුරවල නැද්දෙන් දැන්. පිටක් පිටක් නැති මේ මහ පොළොව නැද්දේ කින්නගුරවල නැද්ද රතු රෝගයක් තරම් විශාල නෙළුම් මලක් උන්වහන්සේගේ කීවර පිළිගත් තැන නැගිලා. ආචාර්යමත් නෙළුම් මල උඩ වැඳෙදගෙන මාර්යා මෛත්‍රියට පත් කරමින් උන්වහන්සේ පස්වනක් ප්‍රීතියෙන් කිරීසිතින් ඒ පින්ද පාපේ අසීම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ පිළිගන්න. අසංවාදීන් සාතුරු දෙද්දී මා රෝසාකරත් උන්වහන්සේ පින් කැමිනේ වාසත් පුරුෂයන් බලන්ට පින්කම් කළා කවදාකවත් ඉකසක් ගන්නෙ නැහැ. මාදිත බාහම කෙනෙක්ම පින්කම් කරන්නේ මා මේ රැස් කරගත්ත කෙනේ සෑම දිනම අනුමෝදන් වෙන්නේ මේ ජීවිත පරිත්‍යාගයෙන් දුන්න දානමය කුසල බලයෙන් දෙවියන්ට ඇද ලෝකයා සතුටින් එකොඩ ලන්නකමට ලෝකුරා බුදුබව ලැබේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. මේ විදිහට මාර දීපුත්‍රයන් පවා මනුෂ්‍යයට පමුණුවේ තමා බලාපොරොත්තු වුණු පින්කම් කිරීමේ ඊරසාර අදිස්ථාන ඇතුව මේ මහා බෝධිසත්වෝත්තුමයන් වහන්සේ පාරමිතා භූමියේ පින්කම් වල යෙදුණා. එක වාරයක් නෙමෙයි, සිය වාරයක් නෙමෙයි, දහස් වාරයක් නෙමෙයි, අසංකේය අප්‍රමේය වාර වල උන්වහන්සේ මේ වගේ ඊරසාර අදිස්ථානයේ පින්කම් යෙදුණා. සක්කම්මස්සකත්තා උපචිත්තත්තා උස්සන්නත්තා විකුලත්තා මේ විදිහට ඉස්තිරකාර අධිස්ථාන ගුණය නැවත නැවත බොහෝ වාරවල සිය වාරවල දහස් වාරවල අසංඛ්‍ය වාරවල උන්වහන්සේ කරස්තු නිසා ආලු කෙලවර දෙවුලව උපන්න දෙවියන් අතර අනිකුත් දෙවියන් වාදා කරුණු 10කින් උන්වහන්සේ මහේ ශාක්‍ය භාවයක දමනුණා දිව්‍යමය ආයුෂ වර්ණකප බල ආධිපත්‍යයේ දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වේන උන්වහන්සේ මහේසාරක භාවපත් වූ අතර මේ බුදු වෙනාත්ම භාවයේදී මනුෂ්‍ය ලෝකයේ තැන නිතන මේ මහා පුරුෂ ලක්ෂණේ භාවුණා සුප්පතික්කිත පාදෝ හෝති සුඛීති සිරිකතුල් නැතිසේක සමන් පාදම් භූමියන් නික්කිතේ සමන් උන්දරදී සමන් සම්භාවන්තේහි පාදතලේහි භූමි කුසති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදල දෙවැනක් මහා සමාන සමතලයි. සමව වහන්සේ ශ්‍රී පාදයේ සෝනවා සමව දින පිහිටවනවා. සමව මුළු ශ්‍රී පාදයෙන්ම එක වරක දින ස්පර්ශ වෙන හැටි උන්වහන්සේ ශ්‍රී පාදයේ තබනවා. මේ විදිහට නළුම් මලක වර්ණයේ යන වර්ණින් බබලන අතිශයින්ම සුදක්ක වූ ඒ උතුම් ශ්‍රී පාද කලය දෙවැනක් මේ සමතලවන්න හේතුව ඉස්තිරසාර අදිස්ථානයේ ඉදිරියට ගෝ කියවර පස්සට නොගෙන පාරමී ශාකල බවට සාධකයක් දෙනුන් වහන්සේ මෙයින් දේශනා කළා. දීන රත්නයේ සමන්නාගතස්ස මහා සමන්නාගතෝ මහා පුරිසෝ සත්‍යාගාරං අධ්‍යාවස විභාජාවෝ චක්කවත්ති. මේ ලක්ෂණේ දීඥානං යම් උත්මේ කුට දීගේ සිතානං ජේකාන්තෙන් චක්කවර්ත රජ වෙනි. සාදා සමානෝ කිං ලබති සත්‍යනේ කුණානම් කුමක්ද ලබන්නේ අරුත්සම්භයෝ හෝති කියනෙහි මනුෂ්‍ය භූතේන පත්‍යත්ති කියන පත්‍යාමිත්‍යේන සමාත සතුරු කිසිම මනුෂ්‍යයෙකු විසින් වෙනස් කරන්ට බැරි කම්පා කරන්ට බැරි ආන්තර සම්පත්තියක් ඒ රජතුමාට පිළිදෙනවා. සත්‍ය කෝපන අගාරස් මානකාරියම් පබ්බජිතේ අරහං හෝති සම්මා සම්බුද්ධෝ යෙදෙන්නේ කල්ුණානම් ඒ කාන්තෙන් සරුවක් සම්මා සම්බුද්ධත්වයට පැමිණෙනවා. බුද්ධෝ සමානෝකින් ලබති අල්හම්යෝ හෝති අබ්බන්තරේහි වා බාහුදේහි වා පච්චත්තිකේහි පච්චාමිත්තේහි කාමේනවා දෝසේනවා මෝහේනවා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාවේනවා බ්‍රහ්මනාවා කියනවා ලෝකස්මේ. යෙදෙන්නේ කල්ුණානම් ලෝකුරා බුදු වෙනවා. බුදු බාගපත් වුණානම් ලැබෙන ආනිසංස කවරේද? අභ්‍යන්තර හෝ බාහිර හෝ පසමිතුරු සතුරු කෙනෙකුගෙන් උපද්‍රවයක් උන්වහන්සේට වන්නේ නැහැ. රාග දෝෂ මොහකින් අභ්‍යන්තර සතුරුකුගෙන්වත් ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මනුස්ස බ්‍රහ්මාදී බාහිර සතුරුකුගෙන්වත් උන්වහන්සේ කම්පා නොවන සෙලවිය නැති ආන භව සම්පත්තියක් මේ කාන්තෙන් පිහිටනවා කියලා උන්වහන්සේ පහදා වදාළා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ කාලයක් ඉස්තිර සාර අවස්ථානයේ ඉදිරියට ලැබූ කාල දෙවර පස්සට නොගෙන පාරමී කෙරුව බලය සුභිත සිදුකතුල් නැති මහා පුරුෂ ලක්ෂණේ ලැබුණා. ලක්ෂණාව සම්පාවන වෙන උදාර ගුණ සම්භාවයක් උන්වහන්සේට පිහිටියා. මහා මේරු පර්වතයේ මෙන් නොසන්විය හැකි ජීවිත වාසනාවක් මේ මහෝත්තමයන් වහන්සේට පිහිටියා. එනිසා උන්වහන්සේ ලෝකුරා බුදු වුණා. මේ විදිහට ජාතිජාතියක් පාසා ස්ථීර සාර අදිස්ථානෙන් පාරමී කුරා සුභීති සිහිපත්ුන් නැතුව ලෝකුරා බුදු වූ මේ සරුවඥන් වහන්සේට සමකල්ලියගේ නමස්කාර පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ පරායන අපට ස්ථීර සාර අදිස්ථානයෙන් නිවන් දකිනා දුරු දාන සීල භාවනාදී පාරමී කුසල ධර්මයන් පරිපූර්ණේ කරමි. මරුන් පරදවා පතන බෝධියකින් සාන්ත නිවන් සුව ලබන්ට අපට වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දෙවි මහා පුරුෂ ලක්ෂණය එක්නා පාද කාලයේ සිද්ධාස්ථාන නිජාකාරි හොන්ති. ශ්‍රී පාද පත්මයෙහි චක්‍ර රක්ෂණයක් පිහිටා තියෙනවා. යම් කිච්චනේ සතාවකෝ කුරුමන් ජාතින් කුරුමන් භවං කුරුමන් ඉතේ සංකුබ්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ. බෞද්ධන සුඛාවහෝ අහෝසි. ඉන්ද්‍රිය විකාස භයං අපමුදිතා ධම්මිකං ච රක්ඛාවරණ දුක්ඛේ සංවිධාතා සපරිවාරංච දානං නදාති. මහා බෝධිසත්වයන් වහන්සේ අතීත ජාතිවලදී පාරමී පුරන අනන්ත ජාතිවලදී බොහෝ දිනාක සපතිනක වැඩ හැසුණා. උද්දේ උත්‍රාස භය කියන රජසොර සතුරු උපද්‍රව වලින් වහන්සේ මිනිසයන් සත්‍යයන් වළක්වා ගත්තා. දිනින්දල වසවි සාමියාවදාදී විපත්තලින් උන්වහන්සේ මහජනයා ආරක්ෂා කරගත්තා. ධාර්මික රක්ෂාවරණ සංවිධානය කළා. සමනක් නෙමෙයි ඊරවල සංකල ධම්කින් කම්පරස්වා ජීවරයක් පූජා කරනවා නම් සංකල ජීවරයක් නොව දකුණේ දාන වස්තුව මේකට ඉස්පාසු කළා. තමන් ඉහත මිතුරන් ඉස්පාසු කරගෙන මේ ජීවර පූජා කළා. සරත්න තින්ද පාපු සේනාසන දිලාන ප්‍රත්‍යාසියම් කිසි පූජාවක් දානයක් කමක් වුණා නම් අනුකොත් දාන වස්තුන් පරිවාර කරගෙන තවත් බොහෝ හිතවතුන් ඉස්පාසු කරගෙන ඒ දාන ආදී පින්කම් වල යෙදෙනවා. මේ විදිහට දානයේ පමණක් නෙමෙයි සීල සමාදාන උපෝසත උපවාස ආදී අනේක විදිහ කුසල ධර්මයන් කිරවර ජනයා එක්කම ඉෂ්ට කරනවා. එවැගේම කතු බවට මෙතන ගුරුන් බවට සේනාපති වරුන් බවට ධනියහාම මහා ජනයාට ධනින්න තියෙන අනේක විදිහ උපද්ද්‍ර ගංගෙන් වළක්වා ගන්නවා. වළක්වාගෙන අභිදානයේ සලස්වනවා. ගොඩ දියහැකින සීල සතුන්ට අභය දෙනවා. මේ විදිහට රතවාසීන්ට ලෝකවාසීන්ට ආරක්ෂා සංවිධාන කළ කුසල බලයෙනුත් සපරිවාරව ධම්පින්කම් පැවැත්වූ කුසල බලයෙනුත් ඒ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ භවයක් පාසා දෙව්ලොව මනුෂ්‍යාත් භාවයට පත් වුණා. මේ අන්තිම භාවයේ මනුෂ්‍ය ලෝක උපන්න තැන මේ ශ්‍රී පාදයෙහි චක්‍ර ලක්ෂණය පිහිටීමේ මහා පුරුෂ ලක්ෂණය ලැබුණා. සත්තා පාදකලයේ ධම්මානි ජාතානුන්ති සහස්සාරානි සම්ලේනිකානි සනාවිකානි සම්බ්‍රාපාද පරිපූර්ණානි සීබක්කන්තරානි ශ්‍රී පාද යුග්මයෙහි දහසක් දැවි සහිත නිම්වලු සහිත නබ සහිත සර්වාකාරයෙන් පරිපූර්ණ වූ චක්‍රවර්ත රජතුන කොට පහළ වන චක්‍ර ලක්ෂණය උන්වහන්සේගේ ශ්‍රී පාද පද්මයේදී මේ චක්‍ර ලක්ෂණය වකුරගෙන ස්වස්තක නන්ද රසාදී 108ක් මංගල්‍ය ලක්ෂණ පිළිබඳව තියෙනවා. මේ මංගල්‍ය ලක්ෂණ අතර චක්‍රවර්ත රජතුමාගේ ලාංඡනයක් තියෙනවා. දෙන්න මේ කාරණය දැකගෙනයි එදා කොණ්ඩඤ්ඤ මානවකතුමා ඉත ඇඳින්ලා කොසවලා මෙතුමාගේ කාන්තෙන් ලෝකුරා බුදු වෙනවා මල්ලේ කියලා ප්‍රකාශ කරන දෙක හේතුවක් වුණා. චක්‍රවර්ති පාද ලාංඡනයක් රජතුමගේ සටහනක් පිළිපාදුවේ. එයින් සඳහන් වන්නේ ඒ මහෝත්තමයන් වහන්සේ චක්‍රවර්තිකම පාගාගෙන නැගගෙන ලෝකුරා බුදු වෙනවා කියන වේදේ. මේ විදිහට 108ක් මංගල්‍ය ලක්ෂණයන් පිරිවරාගත්ත අතිශයින් මනෝඥ වූ මේ චක්‍ර යුග්මය ඉනිසන්ත හේතුවනේ අර ලෝකවාසීන්ට රත්නවාසීන්ට අමෘත සලසා දීම සහ සතරිවාඩව ධම්පින්කම් පැවැත්වීම. සාදා සමානෝකින් ලබති. ඉතින් චක්‍රවර්ත රජ කෙනෙක් වුණා නම් කුමක්ද ලබන්නේ? මහා පරිවාරෝ හෝති. මහා සෝන්ති පරිවාරා බ්‍රාහ්මණ ගාපතිකා නේගම ජානපදා ගණක මහාමත්තා අනිත්‍යත්තා ගෝවාරිකා පාරිසජ්ජා අමත්තා පාරිසජ්ජා රාජානෝ භෝගියා කුමාර. චක්‍රවර්ත රජුනාම විශාල පරිවාර සම්පත්තියක් ලැබෙනවා. බ්‍රාහ්මණ ග්‍රහපතීන් එවැගේම නේගම ජානපද වාසීන් ජනක මහා මාත්‍යයන් අනිත්‍ය ගෝවාරික අමාත්‍ය පාරිසද්ද කියන්නේ නුයෙක් නම් ගොත් ඇති විශාල පරිවාර සම්පත්තියක් චක්‍රවර්ත රජතුමාට ලැබෙනවා. සතර මහා දිවයිනේ බුද්ධ සමානෝකින් ලබති. මහා පරිවාරෝ හෝති. මහා සෝන්ති පරිවාරා වික්ඛු වික්ඛුනිය උපාසකා උපාධිකායෝ දේවමනුසා සුදානාගා ගන්ධබ්බ. මේ මහා පුරුෂ ලක්ෂණය රූපමේ දෝෂුදා බුදුනාන නුහාකරන දෙන ආනිසංසේ මහා අභිර්වද සම්පත්‍ය ලැබෙන. විසුභික්ෂුණී උපාසක උපාසිකා දිවි මනුසා සුදානාගා ගාම් ගරුව ආදී මේ අනිපීද පරිස සම්පත්තියක් ඒ භාග්‍යතුන් වහන්සේ ලැබෙයි. අද දවසේ දක්වා මාගේ භාග්‍යතුන් වහන්සේගේ පිරිවැර සම්පත්තිය සිටින්නේ මේ මහා පුරුෂ ලක්ෂණේ ලක්ෂණානුසාර වශයෙන් බව මම අවබෝධ කරගනි. මෙම ජාති ජාතියක් පාසා දෙවියන් සහිත ලෝකයාතුම අභය දානයේ දීනි ප්‍රාණයම ආරක්ෂා සංවිධාන සැලසීමේ සතරවාරව ගම්සින්කම් පැවැත්වීමේ පාරමී පුරා සත්‍යවත්මේ දහිත ලෝකමහලේ ලෝතුරා බුදු වේ වදාළ ඒ සරුවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාර පූජා වේවා ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ පීඨා ආශිර්වාද අප සමග සම්සන්දෙම සැලසේවා අපට නිවන් දක්නා ධාතු දක්වාම සීල සතුන් අධිය දීමට සැප විවරව ධම්සින්කම් පවත්වමින් නිවන් මඟ සුවසේ ආගන්තුක වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තුන්වෙනි මහා පුරුෂ ලක්ෂණය ආයත පන්නේ ජීවංගුලේ බ්‍රහ්ම බුද්ධත්ව කියන කරුණ තුනකින් සඳහන් කරන්නේ. යම් දුක් වේ ලතාවතු උරුමන් ජාතින් උරුමන් භවන් උරුමන් නිතේතං උබ්බේ මනුෂ්‍ය භෝතෝ සමානෝ පානාතිපාතං පහය පානාතිපාතා ප්‍රතිලේකෝ හොති නීත දන්දෝ නීත සත්ත්වෝ රජ්ජේ දරාපන්නෝ සබ්බ භාම භූත නිසාම කම්පේ විහාසී මා බෝසත්යන් වහන්සේ පාරමී පුරණ අවස්ථාවල අනන්ත ජාතවල අසංතුල්‍ය ජාතවල ප්‍රාණඝාතයෙන් වැළකුණා ප්‍රාණඝාතය ආදීනව දේවින්දෙන ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතයට ගන්න අවි ආවද ලැබු මුරු සියල්ල මක්කද ගන්න නීත දන්දෝ නාසේ දන්දුවම් මක්කද නීත සත්ත්වෝ කම්‍යාව දක්කද ලම්කි ප්‍රාණඝාත කිරීම ප්‍රතිසීම ලද්දිත වුණා දාපන්න සියලුම සතුන් එක්ක බොහෝම කාරුණිකව සම්බ පාන භූත විකාම් කම්පේ විහාගේ සියලුම ප්‍රාණීන්ට භූතයන්ට පිට අනුකම්පාවට උන්වහන්සේ වාදේ කරා. එක ජාතියක් නෙමෙයි ජාති සියයක් නෙමෙයි ජාති දහසක් නෙමෙයි අනන්ත අපරිමාණ ජාතිවලදී මේ මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රාණ ඝාතයෙන් වැළකී පානාදුපාතා වේදමණී ශික්ෂාපදයේ ජීවිත පරිත්‍යාගයෙන් උන්වහන්සේ ආරක්ෂා කළා. අනන්ත ජාතවල උන්වහන්සේ මේ ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් තබුදීමේ ආංශක වශයෙන් බුදු වෙනාත්ම දක්වාම දෙවොලකට වින්න මනුෂ්‍ය ආභාවයෙන් දමිනිතන මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා. ආස පන්නේක හෝතේ දීගම් මුලිත බ්‍රහ්ම බුද්ධත්වයේ බාහුවත උන්වහන්සේගේ ශ්‍රී පාදයේ පිහිටි විලිඹුව අනුතුත් මනුෂ්‍යයන් විලිඹුවට වඩා දීන් කියලාදී ආත්ම සංහිඳියාමිතේ ලක්ෂණයයි ශ්‍රී පාදයේ හතරකට ගැදුවාන හතරෙන් එකක් පමණ දිග දීන්ගෝ කියලාදී හරි වක්තරණයෙන් කළ පන්දුවක් වගේ එමේ දීන්ගෝ දීන් පිටාති හේතුව නාසේ පහදා වදාලා ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලයේ බව දීගංගුලිය කියන්නේ භාගවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ ශ්‍රීහස්තය අනිත් මනුෂ්‍යයන්ගේ ඇඟිලි වලට වඩා ඇඟිලි දිගින් දීලා තියෙනවා. දීර්ඝ ඇඟිලියක් බව මහා පුරුෂ ලක්ෂණය. මුලින් ලොකුවට අද දැනට අනුක්‍රමයෙන් දිගින්වත් දීලා තියෙනවා මනෝක්ලස මේ ඇඟිලි. එතින් ශ්‍රී හත්යේ මාපකංගයේ දෙකනව ඉතිරි ඇඟිලි හතර හතර සමභාවයෙන් දීලා තියෙනවා. ශ්‍රී පාදයෙන් පහ පහ සමභාවයෙන් දිගින් දීලා තියෙනවා. බ්‍රහ්ම දුගතෝ කියන්නේ බ්‍රහ්ම රාජයාගේ ශරීරයෙන් ඉරුදු ශරීරයක් භාග්‍යතුන් වහන්සේට දීලා තියෙනවා. ධනෙන්වත්, පතියෙන්වත්, ස්තම්භයෙන්වත්, නැන්වත් නැතුව, අදක් නැතුව අතිසයෙන්ම ඉරුදු වූ රූපකයක් ඒ භාග්‍යතුන් වහන්සේට දීලා තියෙනවා. මේකට කියනවා බ්‍රහ්ම දුගාත්‍ර ලක්ෂණ කියලා. ඒ දීර්ඝ දිලුණියක් බව, දීර්ඝ අඟුලියක් බව, බ්‍රහ්මයාගේ ශරීරයෙන් ඉරුදු ශරීරයක් බව කියන මේ මහා පුරුෂ ලක්ෂණ තුනම ධාන ධාතයෙන් වැළකුණා වූ කුසල බලයෙන් ලැබුණු බව මේ සූත්‍ර දේශනාවේ අහදාලා දාලා. ඉමේ ලක්ෂණී සමන්නාගත්ෝ සත්‍යාගාරං අද්ධාවතී රාජාවෝ පිටක්වයි. රාජා සමානෝ කිං ලබති දීඝායුකෝ කෝති චිරන්තිකෝ දීඝමාගම් පාලේති සසක්කා කේනිච අන්තරා ජීවිතා හෝ ලෝකේක පස්සත්ත්‍යයේ පස්සාමිත්‍යයේ මනුෂ්‍ය භූතේ. චක්‍රවර්ත රජු වුණා නම් දීර්ඝවස වින්දනය කරන බොහෝ කාලයක් ජීවිතේ රැකෙන. තමන්ට නියමිත අවශ්‍ය දෙව මිතුරු, අප මිතුරු කිසි මනුෂ්‍යෙකු විසින්වත් ජීවිත හාන් කරන්න බැරි සත්‍යය චක්‍රවර්ත රජුන කොට මේ නිසා ලැබෙන. බුද්ධ සමානෝ කිංගදති දීර්ඝායුකෝ චිරක් සුඛෝ දීර්ඝමාලෝම් පාවේති. නැසක් කාතේ නිසි අන්තර අන්තරා ජීවිතාවෝ රෝපේකන සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාලේනවා බ්‍රහ්මුණාවා. සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ලක්ෂණානුසංසයෙන් දීර්ඝාවස ලැබෙනවා. දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. ඒ තමන් වහන්සේට නියමිත අවස්ථාවේ ජීවෙනතුරු ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදී කිසිම කෙනෙකු විසින් ජීවිත හානියක් කරන්න උන්වහන්සේට පුළුවන් කමක් නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය නැති කරන්ට දෙව්දස්වරුන් විදුකුළුතාවයෙන් ගල් පෙරළුවා. නාලාගිරියක් ආයෙදී දුනුහයන් කිස් එක් දිනෙක නිය යෙවුවා. මේක තේමාවක් ඒ කතා අගයන් වහන්සේගේ ජීවිතේ ගහණියක් කරන්ට බැළු. මේ විදිහට ජීවිත අවශ්‍ය දෙවෙන සුළු අතරක ජීවිතයක් හේතපත් නොකල නැති සත් විශේෂයක් මේ ලක්ෂණ තුනෙන් ලැබී ඇති බව මේ සූත්‍රයෙන් දේශනා කරලා දීර්ඝ කාලයක් ප්‍රාණවන්තයෙන් වැළකී ප්‍රාණඝාතයෙන් වැළකී සීල සතුන්ට අභය දුන්න මේ මහෝත්තමයන් වහන්සේ බුදු වෙන ආකාරය මේ මහා කුරුස ලක්ෂණ තුනක් ලැබුවා. ඒ ලක්ෂණාන්තර වශයෙන් දීර්ඝවස වින්දනය කළා. සියක් අවුරුදු ආයුෂ කාලයේ ආවිනික ධර්මතාවක් වශයෙන් ඒ සියක් අවුරුදු වලින් පහන් හතර ගුණයක් මේ භාගවතුන් වහන්සේ ආයුෂ වින්දනය කළා. එලිමත් 45 අවුරුද්දක් කලන් දෙති කාලයක් ඇතුළත සූවිශේෂ සංඛ්‍යාවක් සත්‍යයන් අමාමහා නිවන් පුරයට පමුණුවන් දේ භාග්‍යතුන් වහන්සේට පුළුවන්. දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාණඝාතයෙන් වැළකී සිළු සතුන්ට අභය දුන්නා වූ දීර්ඝ විලුඹ දීර්ඝ අංගුල බ්‍රහ්මුද්ධ ගාත්‍ර මහා පුරුෂ ලක්ෂණ ඇත්තා වූ ඒ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදු ජානන් වහන්සේට සමකල්‍ය අපේ නමස්කාර පූජා වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේම පරිත්‍යාග වේවා. අපට නිවන් දකින්නතුරු ප්‍රාණඝාතයෙන් වැළකී සීල සතුන් දබය දෙමි මේ සාන්ත නිවන් මඟ ගමන් කර ගන්නට ලැබෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම් දුක්ඛේ තථාගතෝ කුරිමං ජාතින් කුරිමං භවන්ති කුරිමං නිතේ සම්පුබ්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ දාතා හොති. අනිකානං රසිකානං පහගමීයානං භෝජනීයානං සායනීයානං යෝනීයානං පානානං භාග්‍යවතුන් වහන්සේ කුදුම ජාතවල කුදුම භාවවල කුදුම වාසස්ථානවල මනුෂ්‍යාක භාවවලදී ප්‍රමිත වූ සතවත්තු කාමික භෝග්‍ය සායනීය යෝනීය පාන කියන මේ අනේක විද ආහාර පාන වර්ග දන් දී විදසාතනවල භික්ෂු භික්ෂුණී එවාගේම බුදු පසේ බුදු මහරහත්මන්ට බුදු මගේ යාත්‍රාදීන්ට අනේක විද සත්‍යයන්ට මේ ප්‍රමිත ධම්කින් කම්පුන වහන්සේ කරයි. ආදි භෝජ්‍ය ආදි වාක්‍යයෙන් කියන ප්‍රමිත ආහාර පාන වහන්සේ අනේක ධාතු වල ධම් දීලා ඒ ධම් දුන්නා වූ දාන වස්තු ප්‍රමිත දාන වස්තු උපමා කරන්ට වස්තුවක් මේ ලෝක ධාතුවක් නෙමෙයි. එතරම් දීර්ඝ කාලයක් උන්වහන්සේ ප්‍රණීත ලෙස ධම් කිංකම් කරත්වා ඒ කුසල බලයෙන් ආදි කුලවල දෙවොලව උපන්න මනුෂ්‍යාස්භාවයට පැමිණ තැන මේ සත්පුරුෂදතා මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේ ප්‍රතිලාභ කළා. සත්තස් උස්සදාවන්ති උබෝසු හත්ථේ උස්සදාවන්ති උබෝසු පාදකාලේ උස්සදාවන්ති උබෝසු අංශකෝටේසු උස්සදාවන්ති කාන්දේ උසදෝ භාග්‍යවතුන් වහන්සේගේ පිටියතු දෙක පිටිපතු දෙක දෙවරනික ස්තන්දේ තුන නිස්සාන හතේ අස්ති නාරු නොකෙන හැටියට මනෝක්ලස මාංශ ධාතුන් දිරී පවතින මේ මනෝක්ලස මාංශ ධාතුන් දිරී පවත්න ලක්ෂණයද කියනවා සත්‍යස්ස දදා මහා පුරුෂ ලක්ෂණය. මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්න හේතුව දීර්ඝ කාලයක් ප්‍රණීත ලෙස ධම්කින් කන්දරදී ඉනාම සංකලයෙන් වාජා සමානෝකින් ලැබෙතේ ලාභී හෝතේ සංහිතානං රසිතානං පාදනීයානං භෝජනීයානං සායනීයානං දෙවනීයානං පානං සත්‍ය රජෝනානං ප්‍රණීත වූ කාර්ය භෝග්‍ය සායනීය ලේයනීය පාන වර්ග අනන්ත අපරිමාණ වලබත් බුද්ධව සමානෝ කිං ලබති ලාභී හොති සංහිඳාන ගතිකාන සාධනීයානං භෝජනීයානං සායනීයානං ලේයනීයානං පාන භාග්‍යතුන් වහන්සේට ප්‍රණීත වූ කාර්ය භෝග්‍ය ආදි ආහාර පාන ලබන්නට මේ මහා කුසල ලක්ෂණය පෙරමිනි කරුණා භාග්‍යවතුන් වහන්සේ දුෂ්කරක් යාත්‍රන කාලවලදී පව කලෑනයක් කඩලෑනයක් මුං ඇටයක් ආලෑනයක් කරා සූදේකී යතන අවස්ථාවලදී පව දෙවි දේවතාවුන් වහන්සේගේ ඒ ආහාර කොටසට ප්‍රණීත අමෘතේ ප්‍රාප්ත කරමි. උන්වහන්සේ බුදු වෙන අවස්ථාවේදී සුජාතාව පිළිගන් වූ සියර පායාසයට දසදාහස්සක් වන දෙවි දේවතාවෝ ජීව ලෝකෝලයේ ප්‍රණීත ඕජස එකතුකල බව සඳහන් වේ. ස්වාසේ වළඳන සෑම භක්තිදක් පාගාම මේ විදිහට ජීවමය ඕජස් සමා ලබන්ට මේ තින හේතු වාසනා වේ. සතලෙස්සක් අවුරුද්දක් වුණේ ප්‍රණීත ලෙසම ඉන්න පාදේ ලබන් උන්වහන්සේ ලැබුණා. නැතම එක පුණාදාසී පිළිගන්නු ලුණුක් නැති කුඩු රෝගයකට උන්වහන්සේට ජීවමය රත්නයට වාගන් අවස්ථාව ලැබුණා. ඒ අනේක ජාති සත් සාහස්ත්‍රයන්ගේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට සිල්වත් ගුණවත් උතුමන්ට විදීමගේ ආශිර්වාදයෙන් තිරසංගත සතුන්ට බව ප්‍රමිතලසුන් වහන්සේ දන් දීම නිසා මේ ලක්ෂණාන් සත්‍යේ ලැබුවා කියන එක මේ දේශනාවෙන් සඳහන් වෙනවා. අනේක ජාති සත් සාහස්ත්‍රයන්ගේ ප්‍රමිතලස දාන පාරමිතාව කිරීම මේ සත්පුරුෂතා මහා පුරුෂ ධර්මයේ ලබාගත් ඒ දස බල ධාරේ සරුවක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට සරණයි. උනාත් අනුගමනය කරමින් අපට නිවන් දකින්න තුරු ප්‍රමිත ලෙස ගම්කින්කම් පවත්වමින් ඒ සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතු වංගලත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම් කිච්චේ කතාවකෝ කුරුමන් ජාතින් කුරුමන් භවං කුරුමන් හිතේ තම් කුද්දේ මිනිස් භූතෝ සමානං බෞදනං සංගාමකෝ අහෝසි දානේන දෙය වජ්ජේන අත්තරියාය සමානත්කාරයි භාග්‍යවත් බුදුජානන් වහන්සේ පාරමී පුරණ අනන්ත ජාතවලදී මහා ජනතාවට සතර සංග්‍රහවත්වකින් අනේක ආකාරයේ සංග්‍රහ කළ දානේන දෙය වජ්ජේන අත්තරියාය සමානත්කාරයි දානේ සංග්‍රහ කළ දේවකිනී සංග්‍රහ කළ අත්තරියාවෙන් සංග්‍රහ කළ සමානාත්මතාවයේ සංග්‍රහ කළ අතම් දිනකක ජීවත්වීමක් අර්ථකාරියාවක් සමානාත්මතාවක් අවශ්‍ය වෙන්නේ දානිය අවශ්‍ය වෙන්නේ ඒ කියන්නේ දානියම අවශ්‍ය සත්‍යයන්ට දානේ පරිත්‍යාග කළා. අතම් දිනකක දානිය අවශ්‍ය වෙන්නේ පියවතන මාත්‍රයක් විදිහට. එරන්නන්ට පියවතනේ මෛත්‍රී පූර්වාංගම පියවතනේ උන්වහන්සේ පරිත්‍යාග කරගන්න. පියවතනේ සංග්‍රහ කරගන්න. අතම් දිනකක දානියවත් පියවතනේවත් අවශ්‍ය වෙන්නේ වැඩම කිරීම අවශ්‍ය වෙන්නේ එලන්නන් උන්වහන්සේ මෙලව පරලෝ වැඩම කිරීම මඟ පහදා දෙමින් අර්ථකාරියාවේ හැටි. ඇතැම් අයට ඒ කිසිවක් අවශ්‍ය නැහැ සමානව ජීවත් වීම අවශ්‍ය දෙයක්. එලන්නන්ට සමාන ආත්මතාව කියන මේ සංග්‍රහවත් මේ සංග්‍රහ කළේ. අනන්ත ජාතිවල උන්වහන්සේ දන් දීමේ ධාමනී අර්ථකාරියක් ධාමමය සංග්‍රහවත් වුණා. එවැදීම ප්‍රියවත්න සකහා කිරීමේ ප්‍රියවත්න අර්ථකාරියාවක් මෙලොව පරලොව ජීවනය සඳහා වැඩම කිරීමේ ඒ අර්ථ කර්යාවක් ඊළඟට ඇතිකනක් නැතිකනක් සමාගයේ සමාන ප්‍රතුන් ඇති කර ගැනීම සමානාත්මතාවයක් කියන මේ සතර සංග්‍රහවත් වූ මුදුන් තමයි. ශෝක ගණන් අසංක ගණන් ජාතවලදී රජ බවට, පිටු බවට, සේනාපති බවට, නැති අමති බවට තවත් ත්‍ක්ෂයන්ට පත් වූ සම වාරයකදීම ඒ මහා බෝධිසත්වයන් වහන්සේ මේ සතර සංග්‍රහවත්ගේ ජනතාවට රංජනය කළාති පැහැදිලි. මේ විදිහට සතර සංග්‍රහවත්ව සිදු කළ බවට සාධකයක් වශයෙන් ඉමානි මේ මහා පුරුෂ ලක්ෂණාලි පැතිලව. මුනු කරුණාක පාදවත හෝතේ ජාලහත් පාදවත. උන්වහන්සේ දෙව්ලොවින් චුතෝ මේ මිනිස් ලෝකට සමිනි තනදී මේ මහා පුරුෂ ලක්ෂණ දෙකක් පහළ වුණා සතර සංග්‍රහවත්වයේ සාධකයක් වශයෙන්. මුරුදු මොලොක් අතුල් කතුල් නැති බව සහ ජාල ලක්ෂණ අතුල් කතුල් නැති බව කියන මහා පුරුෂ ලක්ෂණ දෙක ගැන. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තයක් දීපාදයක් කියන මේ අතුල්පතුල් ඒ මොහොතේ මුපන්න කුඩා දරුවෙකු අතුල්පතුල් මේ අතිශයින් මුරු මොලොක් භාවයේ පිළිගැටේ. විතල් මන්දේකින් සත්නම් ප්‍රමුඛ ජිතමෙන් දෙස්තරනද දහසක් වරක් දළු කුළුම් දෙදක් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්ත යුග්මයා ශ්‍රීපාද යුග්මයා අතිශයින් මුරු මොලොක් භාවයේ දාව ලක්ෂණතාව කියන්නේ දක්ක සියන වරුවෙකු විසින් ගල් කවුලක් සකස් කරාමක මස්තමක ජනේ කූර පිහිටවන්න වාගේ භාගතුන් වහන්සේගේ ශ්‍රීහස්සයේ ඇඟිලි හතර හතරක් තම මස්තමක පිහිටා දෙනවා ශ්‍රී පාදයේ ඇඟිලි පහ පහ තම මස්තමක දිගින් පිහිටා දෙනවා මේ මනෝක්‍රියක පිහිටියා වූ ඇඟිලි ඇති බව කියනවා ජාල ලක්ෂණ අතුල්පතේ ඇති බව කියනවා මේ ලක්ෂණ දෙක පහළ වුණේ අර දීර්ඝ සංසාරයේදී සතර සංග්‍රහවත්යෙන් ලෝකයාට සංග්‍රහ කළ දවස සාධක වශයෙන් මේ ලක්ෂණානුසාරිත වශයෙන් සඳහන් කරනවා සුසංගිත පරිඥානෝ හෝති සුසංගිතාසු හොන්ති දික්ඛු දික්ඛුනිය උපාසකා උපාසිකාය දේවාමංසා අසුරානාගා ගන්ධබ්බා සාග්‍රතුන් වහන්සේගේ පරිවාර සම්පස්සිය මනාව සංග්‍රහ ලබන පිරිසක් බාගපත් වුණා මේ ලක්ෂණ දෙක ඇති ගනි. කුසීම රක්ත වර්ණයෙන් බබලන්නා වූ අතුල් කතුල් ඇති බවක්, එවැගේම ජාල ලක්ෂණ අතුල් කතුල් ඇති බවක්, මුරුදු මොලොක් අතුල් කතුල් ඇති බවක් කියන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක නිසා උන්වහන්සේගෙන් වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා 80ක් පිරිසම ආමසේන ධර්මයේ සංග්‍රහ ලැබි. දිව්‍ය මිනිස්ය ආදිවාසී සිටින සීලම ශ්‍රාවකයෝ බෞද්ධ ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේගෙන් ධර්මානුස සංග්‍රහ ලැබෙන. අද දවස දක්වාම බුද්ධ ශාසනයේ සවිතුන සෑම භික්ෂූන් වහන්සේ නමක්ම සදාතියන්ගෙන් සිව්පතේ ලබන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණයයි. එවැන්ගේම සිව්වනක් පිරිසමක් දෙවියන් ගත්මියෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මధుර මනෝහර වූ සද්ධර්ම දේශනාව ලබමින් ඒ ධර්ම සංග්‍රහ හිංගණය කර මේ විදිහට ධර්මානුස සංග්‍රහ ලැබීමට ලබන පිරිසක් ඇති බවට සාධකයක් මේ මහා පුරුෂ ලක්ෂණය. ඔබට දීර්ඝ කාලයක් මුන්නේ සතර සංග්‍රහවක් වෙන ලෝකයාට වැඩසලසු බුදු වෙන ආභාවයේදී මේ ඥාන ලක්ෂණ සහ මුදු මොලොක් අතුල් පතුල් ඇති බව කියන මහා පුරුෂ ලක්ෂණ ලාභී වූ දෙවියන්ට දෙවර්ත දෙවියෙක් වැනි වූ ගක්මයන්ට ගක්මයේ දැනි වූ මහා පරාජය කළා වූ දසබලගාණී සම්මා සම්බුදු දානන් වහන්සේට සමකල්යබ්බේ නමස්කාර පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක ධාතුපත් වූ අපට නිවන් දක්නා තුරු සතර සංග්‍රහවත් නිරෝධයන් කලසා ප්‍රාර්ථනීය බෝධීන් සාන්ත නිවන් සෝවන් කිනිත වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.